දැක දැක හදවත සැලුනා, නිල් මිනි බැල්මෙන් හිත පිරුණා. ඔබයි මගේ ප්‍රේම සඳ, ඔබයි මගේ ප්‍රේම සඳ, මගේ ලෝකේ ඔබ පමණයි මට ලෝයාලේ. ඒ හින්දයි මං පනවාගේ ඔයා මගේ රත්තරනේ, ඔයා මගේ රත්තරනේ, මගේ ලෝකේ. ඔබේ රූපේ හදවතේ ඇඳිලා, ඔබේ රූපේ හදවතේ ඇඳිලා, ඔබේ රූපේ හදවතේ ඇඳිලා, මනමාලි කරන්නට හිතුණා. ඔයා එනවාද අනේ, ඔයා එනවාද අනේ, මගේ මැණිකේ. දැක දැක හදවත සැලුනා, නිල් මිනි බැල්මෙන් හිත පිරුණා. ඔබයි මගේ ප්‍රේම සඳ, ඔබයි මගේ ප්‍රේම සඳ, මගේ ලෝකේ ඔබ පමණයි මට ලෝයාලේ. ඒ හින්දයි මං පනවාගේ ඔයා මගේ රත්තරනේ, ඔයා මගේ රත්තරනේ, මගේ ලෝකේ. ඔබයි පෙම් කුමර, මමයි මන මාලි ඔබේ, මමයි මන මාලි ඔබේ සුදු අයියේ. ඔබ දැක දැක හදවත සැලුනා, නිල් මිනි බැල්මෙන් හිත පිරුණා. ඔබයි මගේ ප්‍රේම සඳ, ඔබයි මගේ ප්‍රේම සඳ, මගේ ලෝකේ ඔබ පමණයි මට ලොව.